ගෞරවනීය නායක සාන්තයන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්න අවසරයි සෝපේනපත් සෙනෙහවත් පින්දුනි ඔබ හැමදෙනා මේ ත්‍රාසී සිටින්නේ ඊටම වැදගත් ඥාති සමාසිත කරන්නේ මේ දින කිහිප දෙකකින් නිහිල්ලා ශ්‍රී ලංකාවේදී මේ අවසන් පරිදි කරපු තම ආදරණීය ඥාතිවරයාගේ ඥාති සොහොයාගේ ඒ ඡාමින්ද සිල්වා මහත්මයා වෙනුවෙන් සිදුකරන පුණ්‍යානුමෝදනා පින්කමටයි පින්තුන් සහභාගී වෙන්නේ. ඉතින් කෘතවේදී පිරිසක් හැටියට ඥාතිත්වය හඳුනන පිරිසක් හැටියට තමන්ගේ ආදරණීය ඥාති සහෝදරයා ඔබ ඉන්න ප්‍රදේශයෙන් බොහෝ දුර බැහැර ස්ථානයකදී මාර්ගයට පත් වුණා. ඒ සහෝදරත්වය සිහිපත් කරලා එතුමා සමගින්ට ජීවත් වෙන කාලයේදී ඒ පිටික සහෝදරත්වය මෙනෙහි කරලා තමන්ට කරන්න පුළුවන් ඉන්නම ඥාති විදුමමයි මෙච්චර කරන්නේ. ඉතින් මෙවැනි අවස්ථාවකදී බෞද්ධයන් හැටියට අපට මේ ලෝකේ කරන්න පුළුවන් උතුම්ම දේ තමයි බුද්ධ ධර්ම සංඝ කියන තෙරවන අරමුණු කරගෙන දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරලා අපේ සිතේ ජනිත කරගන්නා වූ පුණ්‍යඵලය කුසලය එවියගේ ඥාතීන් අනුමෝදන් කරවලා එයන්සන් පරලොවින් සුවපත් කරවීම පමණයි අපට කරන්න පුළුවන් බව තියෙන්නේ. ඉතින් එහෙම කරනකොට එකතකින් එවියගේ ඥාතිවරයාට පින් බලාපොරොත්තු වෙන සිදෙනවා නම් එයට යහපතක් සිදු වෙනවා. ඒ වගේම එක ඥාතිවරයෙක් අපි අරමුණු කරගෙන පින්කම් කළා. මෙවැනි අවස්ථාවකදී අපනමින් මියගිය බොහෝ දෙනෙක් විතරක් නෙවෙයි මේ විශ්වයේ සිටින බොහෝ සත්ත්වයන් මෙවැනි අවස්ථාවකට සම්බන්ධ වෙලා පින් අනුමෝදන් වෙලා තමන්ගේ ජීවිත සුවපත් කරගන්නවා. අනිත් කාරණය තමයි අපේ ළඟම ඥාතියේ මේ හැදින මියගිය අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලා බැහැදකලා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ධර්මයේ සංග්‍රහණය අරමුණු කරගෙන දාන ආදී දෙනා සිදු කරනකොට පුණ්‍යානුමෝදනා කරනකොට අපේ සිතේ තියෙන දුක සංවේගය දුරු කරගන්නට මෙය හේතුවක් වෙනවා. ඉතින් මේ කරුණ තමයි ඔබ මේ සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබේනං පච්චේති ධම්මං. අපි හැම දිනෙකම මරණයට පත් වෙන අය මරණේ නොයෙකුම වූ අය කියන එක නිතරම සිහිපත් කරන්න දෙය කියලා. බොහෝ විට අපි හිතන්නේ කෙනෙක් වයසට ගිහිලා මරණයට පත් වෙනවා කියලා. නමුත් වෙනදින ඔබ ජීවිත කාලයේ වැඩිපුරම සමහරට සහභාගී වෙලා ඇත්තේ ඔබට වඩා වයසින් අඩු අයගේ මළගෙවල් වලට. ඉතින් මේක තමයි ජීවිතයේ ස්වභාවය. ඉතින් මෙවැනි ජීවිත ගත කරන අපි එහෙනම් කොමත්ද කළ යුත්තේ කියන කාරණය අපි ඇත්තටම පසුගිය සතියේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කළා. අපේ ජීවිතවල තියෙන අනිත්‍යතාවය මේකට සිටින අපේ ඥාතීන් කොයි මොහොත ජීවිතවලින් සමුගානියද කියන කාරණය අපි හොඳට සිහිපත් කළා. මම හිතන්නේ ඒ බණහන අවස්ථාවේදී වෙන්නත් පුළුවන් මේ අනුදුරක් සිද්ධවෙන්න. පින්නතුනේ අන්න එවැනි ජීවිත අනුසරක් අපේ ඉදිරියේ තියෙනකොට අපි අර අයිස්බර්ග් කියන කතාවක් කිව්ව ඔබට මතක ඇති. අපේ ජීවිතේ හරිය අයිස්බර්ග් එකකට උපමා කරලා ඔබට අපි කරුණ සංහන් කළා. අයිස්බර්ග් එකෙන් උඩ තියෙන්නේ බොහොම සුළු කොටසයි අපට ලෝකෙට පේන්නේ. නමුත් අයිස්බර්ග් එකෙන් යට ලොකු කොටසක් නොපෙනී තියෙන වතුරෙන් යට. මේ අයිස්බර්ග් එකේ උඩ කොටස වගේ තමයි අපට එදිනදා මේ ජීවිතේ පේන අපි කරන කියන කටයුතු ටික. අයිස්බර්ග් එකෙන් යට තියෙන නොපෙනෙන කොටස වගේ තමයි අපේ ජීවිතයේ කරන කර්ම ශක්තිය. මේ ජීවිත කාලයේ කරන කර්මයන් සහ අපේ සංසාරික ලාව කර්ම ශක්තිය අර අයිස්බර්ග් එකේ යට කොටස වගේ. ඉතින් අන්නේ යට කොටසේ කොයිතරම් සාර්ථකත්වයක්, කොයිතරම් අසාර්ථකත්වයක්, කොයිතරම් අනතුරු, කොයිතරම් ඩැමේජ් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපි විතරම ඉතාම ප්‍රබල කුසල් දහම් කරගෙන මෙන්න මේ අයිස්බර්ග් එකේ යට කොටස අපි ශක්තිමත් කරගන්නට ඕන. ඉතින් අපිත් එක්ක එකට ඥාති මිත්‍රාදී ඉන්නකොට මේ ගැන පිළිතුරු අපි නිතරම සැලකිලිමත් වෙන්නට ඕන. අපේ ජීවිතයේ මේගේ සහෝදරයාගේ ජීවිතය වගේ අපේ ජීවිතවල කොයි මොහොතේ අනතුරක් වේද කියන එක අපට සහතිකයක් වෙන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා හැකිතා දුරට අපේ කුසල් දහම් කරගන්නට ඕන. ඉතින් පින්නතුන් අද මෙහෙම ලක්ෂණ ජීවිත ගත කරන්නේ ඔබේ දරුවන් සමග සතුටින් මේ කාලය ගත කරන්නේ ඔබ අයිස්බර්ග් එක යට කොටස නිතරම ශක්තිමත් කරගන්න නිසා. ඉතින් පින්නතුන් නිතරම මම හිතන සතියේ තේ ප්‍රධාන පින්කමක් දෙයකට ඔබ සම්බන්ධ වෙනවා. ඉතින් මේ පින්කම රණසංසේ තමයි අද ඔබගේ මේ සාර්ථකත්වයේ කියලා කියන්නේ. ඉතින් අන්නේ සාර්ථකත්වය අතරේ ප්‍රධානතම කාරණයක් තමයි අපිත් එකට ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම් අන්නේ ඥාති මිත්‍රාදීන්ට අප බොහෝ වෙන කරන්නේ ආහාර පාන ආදීන් ඇඳුම් පැනඳුම් වලින් උදව්පකාර කරන එක. ඒක හොඳ දෙයක්. නමුත් වෙනතන ඊටත් වඩා අපේ නිතරම අපිත් එකට ඉන්න අපේ දරුවන්ට සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට පින්කම් කරන්න උනන්දු කරවන්නට ඕන. අපි කරන පින්කම් එය සමග සම්බන්ධ වෙලා කරන්නට ඕන. අනිත් පින්කම් කරනකොට එක හතරේම එයට තියෙන මෙවැනි මාරක බාධක ලෙඩ දුක් ආදී බොහෝ දේවල් මනහර ගන්නට අවස්ථාවක් තියෙනවා. ඒක තමයි මේ ලැබෙන ප්‍රධානතම ආනිසංසය. අනිත් කාරණේ තමයි අපේ කොයිතරම් ජීවත් උනත් කොයිතරම් අපි මරණය පස්සට දාගෙන හිටියත් ලෙඩ දුක් වලින් මිදෙලා හිටියත් අපිට හැමදාම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අද කවදා හරි දවසක මේ ජීවිතය අත්හරිනවා. අන්නේ ජීවිතය අත්හරින දවසට මේක වඩා සුගතිගාමී තැනකට යන්නට අපි හොඳට අපේ හිත පිහිටුවා ගන්නට ඕන. අපිට වෙන තුනේ කොයිතරම් දරුවන් හිටියත්, කොයිතරම් ඥාතීන් හිටියත්, කොයිතරම් දේපළන් ධනයක් තමන් රැස්කරේ සිටියත්, තමන් නැද්දක පියා ගන්න දවසට ඒ කිසිදු දෙයක් තමන්ට පිළිදෙන පවතින්නේ නැහැ. වැඩි දෙයක් තියා තමන් ජීවිත කාලේ පෝෂණය කරු ශරීරයවත් තමන්ට ඊළඟට රැගෙන යන්න පුළුවන් කමක් නැහැ. අන්න එවැනි තත්ත්වයක් මත අපි මේක නිතරම හිතන්නට ඕන පින්නතුනි. අන්න එහෙම හිතනවා නම් නිතරම තමන්ගේ හිතේ කුසලයේ දිනු කරගන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕන. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ එක පැත්තකින් මෛත්‍රිය දිනු කරන්නට ඕන, අනෙක් පැත්තෙන් සතිපට්ඨානය නැත්නම් අනිත්‍ය සංඥාව දිනු කරන්නට ඕන. මෙන්න මේ කරුණ දෙකේ මතයි අපේ ජීවිතයේ සාර්ථකත්වය තියෙන්නේ. ඒකාන්තයෙන් මේ ජීවිතය අපි කරන කටයුතු උපරිම ලෙස සාර්ථක කරගන්නට. ඒ වගේම ජීවිතයේ ඕනම මොහොතක මෙවැනි අනතුරක් ආවොත් ඒ අනතුරට සාර්ථකව මුහුණ දීලා අපි මේ ලබාගෙන තියෙන දිවියට වඩා උසස් තැනක අපේ හිත පිහිටවා ගන්නට පුළුවන් විදියට නිතරම අපි සෝදානමින් ඉන්නට ඕන. අපේ මේ ජීවිත අනතුර කොයි මොහොතේද දන්නේ නැති වෙනතුනි. අපි බොහෝ විට හිතන්නේ අපේ දරුවන්ගේ යුතුය කණ්ඩක කලිවලට අපි පින්කම් කරනවා කියලා නේ. පින්නතුනි එහෙම අපිට සාධිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අර මේ කියපු මහත්මයාට ඇත්තටම බලාපොරොත්තු වෙන්න ඇති තමන්ගේ දරුවන්ගේ නිදහස වෙන හොඳට පින්කම් කරන්න නිදහස් වෙන කියලා. නමුත් මේ දරුවන් කුඩා කාලේම ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණා. අපේ ජීවිත අභියසත් පින්නතුනි මේ අනතුර තියෙන්නේ. අපේ ජීවිතය ආයෙත් කොයි මොහොත ඉවර වේද කියලා අපිට සාධිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අන්නේ වෙනි ජීවිත ගත කරන හැටි රැක පිනතුනි අපේ දරුවන්ගේ ජීවිතේ හැම අවධියක මිදගෙන දරුවන් සමග ඥාතීන් සමග හැටි තාන්තරට කුසලයේ ස්මතු කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම සිත නිතරම පිරිසිදුව තියාගන්න, නිතරම මෛත්‍රී සහගත වෙන්න, නිතරම වෙනත් කෙනෙකුට උදව්වක් යහපතක් කරන්න අපේක්ෂාවෙන් නිතරම ඉන්න. ඉතින් මේ පිනතුනි හැම දෙනාම මේ සිල්වමෑණියන් දරුවන් ඥාතීන් මේ චන්ද්‍රය ඇතුළු මේ හැමදෙනාම කටයුතු කරන්නේ එහෙමයි. ඒ නිසාම තමයි ඇත්තටම ඔබේ ජීවිත මෙච්චර සාර්ථක වෙලා අනුතුරු බොහොමකින් නිදහස් වෙලින පුළුවන්කම තියෙන්නේ ඔබේ මේ යහපත් ජීවිතේ නිසාමයි. අන්නේ ජීවිතান্তি තව තවත් දිනු කරගන්නට ඕන. ඉතින් ඔබ හැමදෙනාටම සතුටු වෙන්න පුළුවන් තමන් නිතරම විහාරස්ථාන ඇසුරු කරගෙන ඒ සිද කරනව දාන ආදී පින්දහම් විහාරස්ථාන වෙනුවෙන් කරන උදව් උපකාර ස්වාමීන් වහන්සේලාට කරන උපස්ථාන මේ හැම දෙයකම කුසලය ඔබේ ජීවිතයේ පිටපස්සේ සෙවණැල්ලක් හා සමානව ගමන් කරමින් ඔබට සතු විභාග ගෙන දෙනවා. ඔබට එන තියෙන මාරක අනතුරු ආදී වරක්වා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ චමින්ද සිල්වා මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන ගමන් ඉතින් එතුමා වෙනුවෙන් ඔබට තවත් දෙයක් කරන්න පුළුවන් නම් ඒකත් අපි කරන්නට ඕන. පින්කම් කළ පින් අනුමෝදන් කරන එක හොඳයි. ඉතින් එතුමාගේ කුඩා දරුවන් ඉන්නවා කියලා සඳහන් වුණා. ඉතින් ඒ දරුවන්ටත් ඔබට මාසිකව හරි දෙයක් උපකාරයක් ඒ ඥාති වෙනුවෙන් මෙහිඳලා යවන්න පුළුවන් නම් ඒක තවත් වටිනවා. ඉතින් ඒ සහෝදරයේ සහෝදරත්වයේ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් එකම දේ තමයි ඒ මහත්මයා වෙනුවෙන් ජීවත් වෙන ඒ ආදරණීය දරුවන්ට ඒ දරුවන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට එනකන් ඔබ පිටපස්සෙන් ඉඳගෙන ඔබට පුළුවන් ආකාරයට උදව්වක් කරන්න. ඒක එකකින් ඊයේ හදපත් විතරක් නෙවෙයි. ඒක ඔබේ දරුවන්ට ලොකු ආශිර්වාදයක් ඒක. ඒ නිසා ඔබේ දරුවගේම වයසේ ඉන්න ඒ දරුවන්ට හැකිතාක් ඔබ පිටපස්සෙන් ඉඳගෙන ඒ දරුවන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට එනකන් හැකිතාක් දොඩ උදව්පකාර කරමින් ඒ දරුවන් සමාජයේ ඉහළ තලයකට ගන්නට ඔබට පිළිසරණක් වෙන්න පුළුවන් නම් ඔබට උපකාරයක් වෙන්න පුළුවන් නම් මම හිතන ඇත්තටම එමියගේ සහෝදරයෙකු වෙන කරන්න පුළුවන් ලොකු උපකාරයක් ඒකයි. එමියගේ මහත්මයාට කොතන හරි ඉඳගෙන කතා කරන්න පුළුවන් නම් ඔබට අහන්න පුළුවන් නම් එතුමා කතා කළ කියයි අනේ මට පිනනෝදා නොකරක් තමයි නෑ මගේ දරුවට ඒක බලාගන්න ඒ මගේ දරුවන්ගේ සාර්ථකත්වය ගැන පුළුවන් නම් ඔබට උදව්වක් කරන්න කියලා තමයි එතුමා කොහේ හිටියත් මම ඉතින් කියන්නේ. ඉතින් මම හිතන්නේ ඔබ තේගෙන සංයම් සිදුවෙන්නේ හිතේ හැඟීමක් ඇති. ඉතින් ඒ නිසා ඒ කටි කාරණේ ගැන මේ අවස්ථාවේදී හොඳට හිතේ අනිස්ථානයක් ඇති කරගනිමු. ඉතින් ඔබ හැමදෙනෙක්ම ඒ ශ්‍රී ලංකාවේ දෙමිය ගිය චමින්ද සිල්වා මහත්මයාට පුණ්‍යානුමෝදනා පිණිස තමන්ට කරන්න පුළුවන් උසස්ම යුතුකම ඉහළම පුණ්‍ය දහමේ ඔබ මේ සිදකලා පාංශුකලෝ සිවුරක් සිවරයක් පාංශුකලෝ වස්ත්‍රයක් පූජා කරලා ඒ මියගේ ආදරණීය සහෝදරයාගේ පුණ්‍යානුමෝදනා කළා. ඉතින් අපි නැවතත් ඒ මහත්මයාට පුණ්‍යානුමෝදනා කරමු. ඔබ ඉතාම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කරා යෙදෙන්නා පංචශීලයේ සමාදන් වුණා බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී බුදුගුණ සිහිපත් කරලා සම්බුද්ධ පූජා කරත්වා පාංශුකල වස්ත්‍රයක් මහා සංඝරත්නයේ ගුණතලකාගෙන පූජා කළා. එමියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන අතරේදී අනිත්‍ය ප්‍රතිසංගත ගාථාවට හොඳන් දුන්නා. පංචශීලයේ සමාදන් වුණා දාන සීල භාවනා වශයෙන් සිදු කරන්න පුළුවන් ඉහළම පින්කම් යුතුයකම් ඔබ මේ වෙලාවේදී සිදු කළා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් මේ දින කිහිපයක කලින් ශ්‍රී ලංකාවේ දෙමිය ගිය ඒ චාමින්ද සිල්වා මහත්මයා මේ පින් අනුමෝදන් වේවා. මේ පින් සුවපත්ය වෙනඥාසින් වෙත්නම් ඒ හැම දිනමත් මේ පින් සුවපත් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් මේ චාමින්ද මහත්මයාට සසරේදී මේ වගේ අකල් මරණයක් පත් නොවි දීර්ඝායස ලබන්නට මේ කුසලයන් හේතු වේවා. ඒ වගේම මේ රැස් කරගත් උතුම් පින්කම අනුසන්තේ එතුමාගේ ආදරණීය දරුවන්ගේ අනාගතය සඵලවන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සාමීන් වහන්සේලා දැන් සෙත්ගත ප්‍රකාශ කරමින් ආශිර්වාද කරනවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සිල්ව මෑණියන් ඇතුළු මේ දරුවන් ඥාතීන් හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් සැලසේවා. ඉති මේ උතුම් සම්බරණ සංසයෙන් මේ දරුවන් හැම දිනාටම කිසියම් අනතුරක් අනාගතේ වෙන්න තියෙනවා නම් ඒ සියලු අනතුරු වලින් මේ දරුවන් උබේරලා ඒ දරුවන්ගේ අනාගතයේ සාර්ථකත්වය දක්වාම කටයුතු කරන්නට මේ උතුම් පින්කමත් ඔබ හැම දිනාටමත් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමින් වහන්සේලා සිරගත සංඝහන කරමින් ආශිර්වාද කරනවා. සම්බීතියෝ විවඤ්ඤන්තෝ සම්බරෝගෝ විනස්සතු මාතේ භවන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ අදිවාදන සීලෙන්ස නිච්ඡං වන්දාපජායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සංග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමෙන්ජතු හැමදෙනාටම තෙරුවන් සරණයි.